ශ්‍රී ලංකාවේ විසින අග්‍රගන්නේ කලාකරුවන් අතුළු සෙල් එක් කලාකරුවෙකි. ඔහු සුවිශේෂිත ගායකයෙකි. ගායකයෙකු පමණක් නොව අග්‍රගන්නේ සංගීතඥයෙකි. දශක දෙකක පමණ වූ සිය ගමන් මගෙහි ඔහු ගායකයෙකු ලෙසත් සංගීතඥයෙකු ලෙසත් අද්විතීය ස්ථානයක් සනිටුහන් කර ඇතැයි පවසතුත් එය අතිශයෝක්තියක් වන්නේ නැත. සමාජ අසාධාරණය සහ සමාජ යථාර්ථය තම නිර්මාණ තුළින් එළිදැක්වීමට කපුගීගත් උත්සාහය පිපිතියෙන කලාකරුවන්ට ධෛර්යයත් ශක්තියත් ලබා දුන් බව නොරහසකි. කපුගේ තම සමකාලීන්ට මෙන්ම අනාගත පරපුරටද පහන් තැමක් වූවා පමණක් නොව පූර්වාදර්ශයක්ද විය. සැබෑලෙසම අසාධාරණ වූ සමාජ ක්‍රමය ප්‍රතික්ෂේප කළේය. ඔහු සැබෑලෙසම සාධාරණ වූ සමාජ ක්‍රමයක් ප්‍රාර්ථනා කළේය. මේ මූලික දෘෂ්ටීන් දෙක මත පිහිටා ඔහු නිර්මාණ චාරිකාවේ නියලුන් නිසාම ඔහුගේ නිර්මාණ තුළින් මිනිසත් භවයේ සුවඳ වහනය වූ අයයි සිතිය හැකිය. භාරතයේදී උත්තර භාරතීය රාගධාරී සංගීත ක්‍රමය මැනවින් ප්‍රගුණ කළ කපුගේ ලංකාවේ ජන සංගීතයත් බටහිර සංගීතයේ සම්භාව්‍ය පක්ෂයත් ගානේ කරගන්නමින් මෙම තෙවදෑරුම් විධික්‍රමයන් තම නිර්මාණයන්ට දායක කර ගැනීම ඔහුගේ නිර්මාණයන්නේ නිරවුල් අදහස් ප්‍රකාශනයට හේතු වූ අයයි සිතිය හැකිය. පද ගාතා ගීත යාතිතා නිහඬයි නිසලයි සිරස දරා දෙවියන් බුදුන් ඇද වූ මිනිසුන් ඇද වූ මිනිසුන් සතර අපායේ තොරන් යටට වී අමින් බොමින් බැඳ බහුරු කෙලි සැලකෙලි සතර අපායේ තොරන් යටට වී අමින් බොමින් බැඳ බහුරු කෙලි සැලකෙලි බෝසතුන් දේව පුතුන් පළඟ බැඳන් आकाशे अरबनवामी अरुमोसम अरबनवामी अरुमोसम अरबनवामी अरुमोसम मंत्र करने में गीत कंपन प्रकंपन आवेश अनविन कोडीविन अनविन कोडीविन भंगवेला भूत बंदन मुनिवत भदवत विदारनय वी